ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසිනි. උවංගලේ චෛත්‍ය රාජන් වහන්සේ කුල ලෝණයක් සරුවක් වහන්සේ බුදු රශ්මිය දුමින් බදා හිඳුන ලද්දේ අතවාගේ ඇතුළේ පොය දවසකයි. මේ විදිහේ ආශ්චර්යමත් සිදුවීම් තුළින් පූජනීය ඒකකත්ව ඇතුළේ පොය දවසේදී බෞද්ධයන් වහන්සේ නිතර ධම්මචක්කප් පවත්වන සූත්‍රාන්ත දේශනාවට සමන් දෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා. දැන් මේ වේලාවේ ධම්මචක්කප් පවත්වන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙමෙයි අපි ඉදිරිපත් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ ධාම සරල ධම්මගත යන හැඳින්වීමයි. කින්නතුන් අහලා කියනවා නේද? මහා සාගර යතුන් 84000ක් ගැඹුරයි කියලා. දැන් අද කාල යතුන් 84000ක් ගැඹුරු මනින්ද සමතෙක් නැහැ. නමුත් මේක ඈත අතීතයේ තිබුණු සමතයක්. ඒ මහා සාගරයේ යතුන් 84000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීමේ සිටම මේ යතුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවක්යන් වහන්සේ මහාරාද සූත්‍රාන්ත දේශනයේදී පැවැත්වුවේ. මහා සමුද්‍රය එකතැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලෙන් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ සාධනය එකතැනින්ම අරිහත්ත්වයටපත් නොවි දිසර්ණේ පටන් අනුපිළිවෙලින් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ක්‍රියා පිළිවෙත් අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. මෙන්න මේක නිසා මේ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානයේ තරම් ගැඹුරුකමක් නොව එදිනෙදා ජීවිතයේ දුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන කාම සරල හැඳින්වීමක් මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ පිටරම සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ, දැසගන්නේ, පියවර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැක්වෙන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදං හෝකන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං. මහණෙනි, මේ වනාහි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යයි. අයමීම අරියම අර්ථංගිකෝ මග්ගෝ. මේ කියන ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේය දිදං ඒ කවරක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යථාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මා දිට්ඨියයි. යථාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි. යථාවක නියානික කුසල යහපත් වචනේ සම්මා වාචාවයි. එවැගේම යථාවක නියානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි. යථාවක නියානික කුසල යහපත් ආජීවය ජීවත්වීම සම්මා ආජීවයයි. එවැගේම යථාවක නියානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි. යථාවක නියානික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යථාවක නියානික කුසල යහපත් කර්තව්‍ය සම්මා සමාධියයි. මේ යථාවක නියානික කුසල කියන වචන තුනේ බොහෝ සෙයින් අර්ථකථන දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යථාවක කියන්නේ කුමක්ද? යථාවක කියන්නේ නිවරදි කියන තේමමයි. නියානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේමමයි. කුසල කියන්නේ අකුසල් නැසර කියන තේමමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වදිනේ. එතකොට සම්මාදිට්ඨිය නම් නිවැරදි වූ කුසල වූ නිවනට කමුණවන්නා වූ නිවන දක්වා කමුණවන්නා වූ යහපත් දැක්ම දැක්ම සම්මාදිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාඛාවක නිඥානික කුසල කියන වචනේ තුන තියෙනවා. යාඛාවක කියන්නේ නිවැරදි. අයාඛාවක කියන්නේ වැරදි. නිඥානික කියන්නේ උත්තරයා කියලාදෙන් කියවර දිව්‍ය මානුෂ රක්මාදී සැපේක පමණක් නොව නිවන දක්වාම දෙන්නම ලබන නිසා නිඥානික කියේ. කුසල කියන්නේ අයහපත්දී නැසෙන යහපත්දී මතුකරන උතුම් පිළිවෙතට කියන කුසලයේ කියේ. ඊළඟට සම්මා කියන්නේ මේ වචනේ තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ. සම්මා කියන්නේ යාතාවක. සම්මා කියන්නේ නිඥානික. සම්මා කියන්නේ කුසල. ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ජීීමේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි ජීය, නිවැරදි සමාධිය. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි කොහොම සරලව වටහා ගන්න ඕනේ? ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට, දෙවියන්ට, මනුෂ්‍යයන්ට, බඹුන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන්ට සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමිය උතුම් වචනින් ආමන්ත්‍රණය කරයි. ඒ ආර්ය වූ සර්වඥන් වහන්සේගේ මාර්ගය දැවින් ආර්ය මාර්ගය, අංගට දැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තේරුමයි. එවැගේම බුදුවරු වශයෙන් බුදුරු රහතන් වහන්සේලා සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි අවබෝධයක් ලබා ගත් දැනින් නිවැරදි ජීවිතයක් උදාපත් කර ගත් දැනින් ආර්ය කියන මේ වචنين භාවිත කර හඳුන්වන ඒ බුදුපතේ බුදුමහා රහතන් වහන්සේලාද සේසෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යම්තා මාර්ග ප්‍රතිපත්තිය ඇතුළු ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. එනතුන් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ගාථාවේ තියෙනවානේ. කොහොම ලස්සන එහෙමනම් ඒ කියන්නේ මග්ගානර්ථං විපෝසෙද්දෝ කට්ඨානං චතුරෝපදා විරාගෝසෙද්දෝ සම්මානං විපදානං චක්කුමා මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතුරින් පදාතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් විරාග නිරෝධ සංඛාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපාර්තුන් අතරින් පසස් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සියලුම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අපි සලකා බලන්නට ඕනේ විතරණයේ සමාදානයේ පදන් බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියලා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ මාර්ග චිත්තසතරේයි ඵල චිත්තසතරේයි. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල සිද්ධියක් පාසා. ඒ කියන්නේ චේතන සමාදානයේ පටන් සෑම කුසල සිද්ධකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. හැබැයි මේ තවත් දසී පිටා වැඩගත් බෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදෙන්න කරනවා. ඒකනේ සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවත් කියනවා බෙදීම් තුනක් වෙයිදී. එකක් කල්ලාකු වකහාගෙන සිටීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අංකංගික මාර්ගය, අට්ඨංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංඝායක මාර්ගය. මේ ලැබෙන්නේ ආස්ථා තුනට එස්සිත් අන්වය. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංග මාර්ග මාර්ගයක් කියනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් කියනවා. සර්ව සංඝායක මාර්ගය කියන්නේ සෑම කුසල් කිච්චයක් වාසාම මේ මාර්ගාංග දෙදෙන දැවින් ඒ සෑම කුසලයක්ම කුසලයකට ඇති සෑම ධර්මයක් එක්කම මාර්ග කියන වචنين භාවිත කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පංචශීල සමාදන් වුණා නේද? මේ පංචශීල සමාදන් වීමට ඵලමේ සාධකාර දුන්නා. මේ සාධකාරය තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරයේ කියවන নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට චිතරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ඊළඟට පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙනවා. අපි සලකා බලමු මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික සර්ව සංඝායක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාරුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල් සිතක්ද කියලා බලන්න. ඒ කුසල් සිත වශයෙන් දුමුදුවන්ගේ ගුණ සිහියෙන් නගාගත් සෝමනස්ස සාගත සිතක්, ඥාන සම්ප්‍රයුක්ත සිතක් මෙතන තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාර විසිත හිතේ. මේ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. මේ වචින් අපි ධර්මයේ දන්න කින්න තුන දෙයෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචාරිකයන් සම්බන්ධ විස්තර ඔක්කොම කියන්න අපි පාළි ගන්නේ නැහැ. නමුත් මෙතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චෛතක 13යි, සෝභනතා ගාන 19යි, 22යි. ප්‍රඥාවයි 33යි උසාවචිතයි 34යි මේ 34 මතක තියාගන්න කැමති. මේ ධර්මතා 34ේ තියෙනවා මාර්ගාංග පහක්. එනමුත් මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා, ඉන්ද්‍රිය, ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34ේ තියෙනවානේ කුසල විතරකය, ඒක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34ේ තියෙනවානේ වීරිය, මේකද කියනවා සම්මා වායා. මේ ධර්මතා 34ේ තියෙනවා එළඹසිටි සිහිය, සාදු කියන සිහිය, ඒක සම්මා සතිය. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා මේ සිත එකඟත්වයේ පමුණුවන ඒකාග්‍රතා ඡායසිකය. ඒක සම්මා සමාධිය. එහෙම අපිට මේ විලාමයේ තියෙන සාධුකාර දීමේ ප්‍රසාසිතේ ඥානයේ වක් ප්‍රඥා ඡයසිකය අමෝ ඡයසිකය ජාභාවකයි මෛරාණිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේ වක් ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨිය එවාගෙම මෛරාණික දිට්ඨිය එවාගෙම කුසල සම්මා දිට්ඨියක් තුන තියෙන්නේ. ඒකට කියනවා සම්මා දිට්ඨි. එවාගෙම මෙතන තියෙන සාධුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා සංකල්පන තුනෙන් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත යඩපඩන්නේ සාධුකාර ජීමෙන අපට නිවන් මඟ අවදි වෙනවා, ආලෝක වෙනවා, නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් මොහිතුවත් ඒ නාමය අපේ සිතේ අකුසලයේ දෙමින් අකුසල සිතිවිලි දෙමින් නික්මුණා. එනිසා එතන තියෙන කල්පනාව නෙක්ඛම් සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා නේද කියලා සිතේ යොකෝ සංසිඳීමක් වෙනවා මෛත්‍රී කුත්තේ. ඒකවත් අව්‍යාකාර සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියෙල කෙනෙකුගේ හිතේ නැහැ තරහක්, ව්‍යාපාදයක්, අනුන් නැසන වලසන, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යාකාමර සිතිවිලි නැහැ. අවිහිංසාකාරය. එනිසා සම්මා සංකල්පනාව තුනකේ එවගේම සාධුකාර දෙන්නේ එතන සිටේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා ජීවිතෙදි වීර්යයක් තියෙනවා. දෙක සම්මා වායාම එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී මූලපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා, උපන් කුසල වැඩිනවා. මෙන්න සම්මා වායා. එවාගේ මේ වෙලාවේ මේ සාංකාර දෙන්න දුක් නගා ගන්නවනේ. මේ දුක් නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ උන්වන් කෙරේ ප්‍රසාදවත් සිතක්. උන්වන් ඉක්ුණ සිහි වෙලා ඒ සාංකාර දෙන්නේ. මේ වෙලාවේ සම්මා සතිය අපට දිවිලා තියෙන්නේ. එවාගේම එකඟත්වය එතන පිහිටා තිබේ. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධකාර තුනතියි. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ සාධකාර තුනනේ. ඒ වගේම නමස්කාරයේ කියන වෙලාවේ චිත්ත වීර්යයක් චිත්ත වීර්යයක් ගානේ ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උත්තර ලැබෙනවා ලැබෙනවාමයි. ඊළඟට අපි සිතරම සමාදාන වෙනවා නේද? ඒ සිතරම සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් වචනයක් පාසාම අපේ සංකාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාතිපාතාවයෙන් මනී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව දීපවා ගන්නකොට මාර්ගාංග 6ක් පහළ වෙනවා. මේ මොනවද මාර්ගාංග 6? අර වගේම සෝමනස්ස භාගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් මේ සමාදන් වුනේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා දිනවල 24ක්. එතන කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ඥානගතින් වැළපීම උතුම් දෙයක්. ඒක බුදුපතේ බුදුමහරහතුන් වහන්සේට ඇති ගුණයක්. මම ඒක තේකනවා කියලා හිතනකොට සම්මා දිට්ඨි. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියන කුසල විචාරයක්. ඒක නෙක්ඛම්ම සංකල්පනාවටත් වැටෙනවා. අව්‍යාපාද සංකල්පනාවටත් වැටෙනවා. අවිහිංසා සංකල්පනාවටත් වැටෙනවා. එනිසා සම්මා සංකල්පනාය කියන්නේ. ඊළඟට තමයි තියෙනවා නේද? විරති සම්මා කම්මන්තයක්. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. කලින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුත් උපදෙස් කියලා කිව්වා අනුත් විධාන කළ කිව්වා ඒක කාය කර්මයකයි අයි. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්තය. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා අර්ථගතය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බවට පත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6 අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නා දාන වේදමණී ශික්ෂාපද සමාධි කියන කොටත් ඉතින්දී තරවාගෙන මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීසු විචාචාරා වේදමණී ශික්ෂාපද සමාධිය මෙතෙන්දී මාර්ගාංග 6ක්ම පහළවෙයි. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩි කර ලැබෙන්නේ. යන අනිත් පහත් දෙක. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාග් දුක්ඛිතයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේදමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේදමණී කියන වාග් දුක්ඛිතයන් වැළකෙනකොටම විසුනා වාචා වේදමණී, කරුසා වාචා වේදමණී, සම්පක්ඛලාපා වේදමණී අතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාධියේ සංකාමී වාචියේ දුක්ඛිත විරතිය නම් වූ විරති සම්මා වාචාව පහළ වෙයි. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග 6ක් දෙන්න පහළ වෙනවා. එවැගේම සුරාමේදී මධ්‍ය ප්‍රමාදස්ථාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්කයි පිළිදෙන්නේ. දැන් මෙතනින් පහදා ගන්න පුළුවන් මොන අර විතර මේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වායයක් පාසා අපි ගමන් කෙරේ කුහෙද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ. මේ වගේම අපි සංඝරත්නයේ දුතු විද ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසන පීඨව වඳිනවා. මේ පසන පීඨව වඳිනකොට මාර්ගාංග 6ක් අනිවාර්යයෙන් පහළ වෙනවා. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 6ම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ යම් යම් කුසලයක් කරනවා නම් ඊටාම කරල ඊටාම දෙති වේලාව ඊටාම කුඩා කුසලයක් කරලත් අපේ සංකාලේ බහලවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න කියන කපට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍ය ගත වෙලා, එක්තැන් වෙලා, දස සීලේ සමාදන් වෙලා, එහෙම නැත්නම් පැවිදි වෙලා, එහෙම නැත්නම් දුකාංගකාරී වෙලා, මේ විදිහට සොහොන් පිටතේකට වෙලා, ගහක් මුලට වෙලා පමණක් වැඩ දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා මේකෙනම් ඊබෞද්ධයන්ට එදිනෙදා සමාගයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනෝ කටයුතු වල ගැනීමටයි ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එකතැනින් ගැඹුරු වී නැත අඟනේ දියතෙන් එයෙනින් බඹයෙන් මෙහෙ කිහිල්ල කියන මහා මේරු පර්වත සමයේ තෙලොත් යතුන් 84000ක් ජමුරදී. අද අද දවසක් මහා මේරු පර්වතයේ සිය සින්දු විද්‍යාඥයෙක් නැහැ. නම් ලෝකුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිප්‍රාලාභී දුක් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයේ තියාගන්න බැරි නිසා මන ගන්න බැරිව තියෙනවා. එසේ නම් 84000ක් වුණ තරම් ජමුගැති මහා සාගරයේ බැසගන්නේ අඟලෙන් පටන් ගලයි. ඒ වගේ විසරණේ පටන් ගන්න සාතන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධියේ පසේ බෝධියේ ලෝකුරා සම්බෝධිය දක්වාම ජමුරට ගමන් කරයි. ඒ ගම්මීර ධර්මයේ සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ පදා ගන්නට උණු කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් දැකිය. බොහෝම ලස්සන මල් පිපලා තියෙනවා. ඒ ලස්සන මල් පිපලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තැනත්තා හිතන හරි ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ ධර්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනත්තාගේ තෝත මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි වයි පහල වෙන්නේ. නමුත් බෞද්ධයා එම නැත්තා යෝනිසෝ මනසකාරය එමත් නැත්තන් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්වනක පාර හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලෝක අග්‍රගන්නේ වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේ. ගාතත දිච්චේ නෑ මල් නෙලිවේ නෑ ගාවට දින තමන්ගේ චිත බුදු ගුණයක් පාවර්ජන කරගෙන ඒ පූජා මේවා කියලා සිටින් ආවර්ජන කරනවා. එනේ මාර්ගය කුමාර අපි මාර්ග යන කොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකෝ දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එමු නැත්නම් යන්තම් වල සරසලා පුරන් වල බොහොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. මේ හරි ලස්සනයි කියන හේතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ සුන්දෝකේතම ආලෝකයේ දුන්න විමෝපදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. දෙවියන් වහන්සේයි කුමාරයි. මේ වගේ හැම දෙයක්ම අපට ඇහෙන දකින්න තියෙන, කනට ඇහෙන, ආග්‍රාණයේ දෙන, රසවතෙන් දැනෙන, ස්පර්ශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. විචුණු අස්න ආර්යම ප්‍රබෝධමත්. උනාසේලාගේ මූණ දකින්නට ආර්යම ක්‍රියාම් කරයි. ප්‍රසන්නයි. කොයිලාවක දුක් නොසු මූණක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විචුණු අස්සේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ජීවන නාගන්නේ වචනයක් කතා කරන්නේ සිටිමින්ලක් හිතන්නේ යමක් දිහා බලන්නේ යමක් දිහා අහන්නේ යම් දෙයක් කරන්නේ දෙනි කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. ඒක කීර්ති ගමනියෝ මාර්ගය. මේ නිවන් මඟ රූම ප්‍රීති මාර්ග ගමන. ඒ නිවන් මඟ ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. කියන චිත්ත පීඩාවක් සංසිදෙනවා. කාය පීඩාවක් නැහැ. කියන කාය පීඩාවක් සංසිදෙනවා. ශෝකයක් නැහැ. කියන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. කියන පරිදේව හැඳින්ක වැළපීමව යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. කියන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස පවා යටපත් වෙනවා. රාගයක් නැහැ. කියන රාගයක් යටපත් වෙනවා. දේශයක් නැහැ. කියන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ. කියන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. කියන මාන්නය යටපත් වෙනවා. දිට්ඨියක් වෛද දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ. හැමතෙම අනුන්ගේ සම්පත්තියට මෝදනේ වෙයි. මේ විදිහට පවතින පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ වෙන වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කණු පිළිපදිනවා කියන එක සරුවක් යන වාසේ පාදා වදාන. ලෝකයේ ඉන්න මිනිස්යන් එක්කාසුකම සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත් පැයට කොච්චරවල් ලෞකික සම්පත් තියෙන පුළුවන්. ඒ ලෞකික සම්පත් වලින් ඒ අය විඳින්නා වූ මානසික දෘප්තිය සංක්ලේශයි ඒ කියන්නේ කීති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික දෘප්තිය බොහොම නිරාමිසයි. බෞද්ධයන් නිතරම කලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීති ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට කීති දේශනාවක් කරන වෙලාවෙ නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවෙ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා ධනවත් ප්‍රසාදය. කුසල චිත්ත ප්‍රේලියක් පහළ වෙනවා. රෝගියේ සිතේ පහළ වන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනත්තාට ජීවත් වෙන්න කිනකොත් තියෙනවනම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ග කුසලයේ හේතුවෙන් ඕගේ පින මත් වෙලා රෝගාබාධ ඇති වෙන්නේ හේතු අකුසල යටපත් වෙලා ඒක නැත්තම් සූපන්ත ආවේදපත් වෙනවා. මේ ආදර්ශය කුමාරගේ කියන සිත සාන්තිය සීමිතයි. එවාගෙම පහටපත් වූ කෙනෙක් බාහිරපත් වූ තැනැත්තාට ධර්මානුශාසනාවක් කරන විට, නිදිත් දේශනාවක් කරන විට, බෝධි පූජාදියක් කරන විට, ආකින්සලයක් කරන විට ඕගේ සිතේ ප්‍රසාද මූලක කුසල්කින් පහළ වෙනවා. ඒ විසාචිතේ ඇතිවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගේ සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම ප්‍රකට ගැනීමෙන් දුරවලා තුනන් එලා බොහෝම නිර්භීත බොහෝම ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් වාකට. මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී දෙනකොට සානුශීලී බවක් ඇති කරගන්න ඒකාන මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ බවක් ඇති කරගන්න ඒ කාල මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියට දවසේ කටයුතු කරගෙන. ඒක බෞද්ධයන් වශයෙන් අපිට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ, යකහස දෙකේ, නින්දා ප්‍රසංසා දෙකේ, සැප දුක් දෙකේදී කම්පාන වන සිතක් ඇති කරගන්න නම් උදේ අවධෝතම් කරගන්න නින්දෙන් සරු මම අද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි කටයුතු කරන්නේ කියලා අදිස්ථාන කරගෙන ඒ සංගෝ පිළිවෙස් ගැනීමයි. ඒකෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන කොහොමද කටයුතු කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් පාන ගාම් යවගෙන වෙලාවේදී මේ අවදි වීම සමගම අපි ගන්නවා බුදු පිළය. නමෝතස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතින් කියවගෙන නමුදේ. මේ අවදි වෙනකොට අපේ සිතේ පහළෝනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සඳහන් කළානේ මේ චිත්තසෝගාත්මාව නෙමෙයි නමස්කාර පාඨයේ පවා සීකන වෙලාවේදී අපේ සිතේ පහළෝනේ සෝමනස භාගද කුසලසිත පරම්පරාව. මේ කුසලසිත පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවදි. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි. සබ ගුණයක් හෝ ආවර්ජනා කරමි. මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි. එනක් යම්කිසි බුදුබණ පදයක් අනිසිතර නගාගෙන දක්වා දෙනවා. මුන සෝදනවා. මුණ පිහදානවා, ඇඳුම් ඇඳ ගන්නවා, එහෙම නැත්නම් වස්ත්‍රිෂ්ණානේ කරනවා, එහෙම නැත්නම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා, අනුභව කරනවා. මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහේ යහපත් දෙයක් සිතා ඒ අනුරූපව කටයුතු කරන්න. යටත් ඉරිසේ මේ හිතන්න පුළුවන් බුදු ගුණානන්දයි අනන්ත බුදු ගුණ භාවයෙන් සීල සත්ත්වෝ සූපක් දෙන්නවා. බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ වලින් මට අන්නයට නිරෝගී සත්‍ය ලැබේවා. බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ වලින් සීල සත්ත්වෝ කායික මානසික සුවයෙන් සූපක් දෙන්නවා. ඕන තරම් දේවල් හිතන්න පුළුවන්. මේ හැම හිතිල්ලක් වාසාම පහල දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකෝපව තුන් ප්‍රතිපදි මාර්ගයේයි. අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහල කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ දිවසේ ජීවත් වෙන දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, දූ දරුවන්ට, සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යම සැමදා මෙත් වඩන්න ඕනේ. මේ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න තුන් නැත්නම් මේ සාමාජිකයන් සිහි කරගෙන තමන් මෙත් කරගෙන එකේ කෙනා වෙත මෙත්ෙත් යවන්නට පුළුවන්. මේ මෙසුක යමීමේ මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසාසිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක රහත් බව, පසේ බුදු බව, ලෝකුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතේ තවස්සේ සැපය හා කායික මානසික සැපය, එවාගේම ධාන සුවය, සමාපatti සුවය, විපස්සනා සුවය, මාර්ගඵල සුවය, නිවන් සුවය සියල්ලම සම්බන්ධවයි සූපක් වේවා කියන මේ වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සූපක් වේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥානය සම්මාදිට්ඨියයි. මේ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා සංකල්පනාවයි. මේ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. මේ සම්බන්ධව යෙදෙන සීය සම්මා සතියයි. මේ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නෑ නෙවැදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකක් අපි සිතා බලන්න ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් දිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. දෙතන සමාදම් වීමත් කුසල් සිතින් ඉඳීමක් නේ. අපි දැන් ධර්මන සමාදම් වෙනවා පමණක් නෙමෙයි. ධර්මයේ අනුශසිත භාවනාවක් කරගන්න ඕනේ. උදේම අවශ්‍ය ධර්මන සමාදම් වෙනවා. හන්සේ සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයක්. ඊළඟට ඒක අනුශසිත කරන්න ඕනේ. එනම් උදේ පටන් නිදට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිතයි. සම්පර්ණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් විතරණේ හා ශික්ෂාපදෙකින් කියව කේවා දවසේ යනවා. දවසේ යන කටයුත්තක් කරනකොට මේ විදිහින් කියවනවා. එහෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සති සීලය. සීල අනුස්සතියයි. ධර්මය වර්ධනය කිරීම බුදුගුණ දහම්ගුණ සමුගුණ අනුස්සතියක්. ශික්ෂාපද වර්ධනය කිරීම සීල අනුස්සතියක්. ඉතින් එයින් අපේ සංකාන තුළ අර සිටිමින්ක් සිටිමින්ක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙනවා. එයින් අපේ සංකාන තුළ අර සිත පිරිසුදු වෙන්නේ පිරිසුදු වෙන්නේ අපේ සංකානේ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඕකට කියන්නේ ගෝඨාර ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨියේ තියෙන්නේ ලක්ෂණ ලක්ෂණය. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිලෝකන ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිග්‍රහණ ලක්ෂණය. සම්මා සම්බන්ධයේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණය. සම්මා ආජීවයේ තියෙන්නේ භෝගාන ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන්නේ සක්කාන ලක්ෂණය. සම්මා සතියේ තියෙන්නේ උපස්ථාන ලක්ෂණය. සම්මා සමාධියේ තියෙන්නේ අවිච්ඡේද ලක්ෂණය. මේක කොහොමද බලන්න ඕනේ? සම්මා දිට්ඨි කෙනෙක් කියන්නේ දර්ශන ලක්ෂණය කියලා. දර්ශන කියන්නේ දැකීම. දැන් වාහනයක් පදවල යෙදුණු කුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරේ ඉදිරියෙන් යන්නේ ආලෝකයෙන්යි ලයිට්ලි ඒකෙන් තම පාර දැකී පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන් ඒ වාගේ අපේ ආගමික කටයුතු එහෙම නැත්නම් අපේ දෛනික කටයුතු නිවරදෙව ඉරිතුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසායි නිසා හැම දෙයක් ගැනම නිවර දැකීම ලැබෙන බැවින් සම්මාදිට්ඨිය කියන්නේ දසන ලක්ෂණයයි සම්මා සංකල්පනාවේ කියන්නේ අභිනිරෝපණ ලක්ෂණය කියන්නේ යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා නිදාගෙන ඉන්න එක නෙගෙට්ටුවනවා නෙගෙට්ටුවනකොටම සමහර තමම නෙගෙට්ටුනවානේ සමාගයේ ඔල්ලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂුන් වහන්සේට ගෙලියා නැහැනේ නැගිටිනවා. සමාහල කුකුලන්නකොට නැගිටිනවා. මේ හැමතැනකදීම නැගිටීමක් වෙන තියෙනවා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විචාර්යේවා සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නඟ. ඒ කියන්නේ එකින් එකට අපේ කුසල දර නම්වන්නේ මේ සම්මා සංකල්පනාව මේව කරන්න අන දෙන්න වගේ ස්වභාවය. ඒකට කියනවා අභිනිවෝපන ලක්ෂණය. ඊළඟ සම්මා වාචාව කියන්නේ සම්මා පරිත්‍රාණ ලක්ෂණය. සම්මා පරිත්‍රාණය කියන්නේ මුඛයෙන් එක්කාසු කරන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ සාදා පුරාම ඉන්නත්ෝ ඉස්සරහා සමාධියකට පත් වෙනානි සිටින්නේ ඒ සමාධියකට පත් වීම තමයි පරිග්‍රහණ. සමාවෙක දේශකයන් වහන්සේලා වගේ ලක්ෂ ගණන් ශාල ජනතාව දැස්වෙලෝ. මේ මොකද මේ වචනේ කියන සම්මා පරිග්‍රහණ. මුඛයෙන් එක්කාසු කර. දලෝතුනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහස් සංකල්පන පිළිබඳ එක්පාස් වෙනවානේ මේ සම්මා පරිග්‍රහ සම්මා වාචාවෙන් කියන්නේ උද්ධියෙන් එක්පාස් කරන හිත එක්පාස් කරනවා අදහස් එක්පාස් කරනවා සිටිවිලි සමාධි භාවයට සමුනුවනවා ඒක සම්මා වාචාවේ දෙන පරිග්‍රහණක් ගොනුවක් නැති හේලමක් නැති නපුරු වචනයක් නැති කිස් වචනයක් නැති යහපත් වචනවල ශක්තිය එකයි සම්මා සම්මන්තියේ කියන සම්මා සමුත්ථාපන ලක්ෂණි දැන් අපි නමස්කාර කරන්නේ ඉස්සර ගෝත් නගා ගන්නවනේ ඉස්සර ගෝත් තුනේ පාදේලාග ගෝත් නැංගිවේ අන්න සම්මා සම්බන්තේ සම්මා සම්බන්තෙන් අපේ ගෝත් නැංගි සිටිය ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිදුවන්නේ සම්මා සම්බන්තේ මේ ඊළඟ සම්මා ආදීවේ ඉඳගෙන ගෝදාන ලක්ෂණ ගෝදාන කියන්නේ පිරිසුදු බව අපි හැම වෙලාවෙම පිරිසුදු බව සොයනවා සම්මා ආදීවේ නිසා කපයාකට සේනවා මේක සුදුසුයි මේක නසුදුසුයි කියලා සේනවා මේක වරදයි මේක නිවැරදයි කියලා සේනවා ඒ නිසා නිතරම පිරිසුදු බවකට පත් වෙන්නේ සම්මා ආජීවයෙන් ගමින් ඒකට කියනවා බෝධාර ලක්ෂණිය කියලා ඒවා තේරුම් ගන්න වාක්‍ය සම්මා වායාමී කියන්නේ සංකාර ලක්ෂණිය කෙනෙක් පසුබටගෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරගන්නවානේ ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබට වෙනදයන් සිත් නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ තියෙන සංඝාන ලක්ෂණයයි. සෝවාන් දැවීම උපුල්දී. ඊළඟ සම්මා සතියේ තියෙන උපස්මාන ලක්ෂණයයි. එන්න නැදේ. බුදුගුණ දාම්ගුණ සඟුණ පෙන්වන්නේ උසාව කරන්න පෙන්වන්නේ වටා දෙන්නේ. ඊළඟ සිටින්නේ ඒ සම්මා සතියයි. සම්මා සමාධියෙන් කියන්නේ අවිද්‍යාව ලක්ෂණ. ඒ කියන්නේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එක්පාර්ශ්විකතාවයක්, එකකත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේ කියන මාර්ගාංග තුලින් අපේ ජීවිතයේ විශාල අර්ථයක් සැලසෙනවා. අප මේ නිසා ආර්යයන්ක මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම බොහොම ප්‍රීති ගමනීය, ප්‍රීති ගමන එක් නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සලක බලමු මහා පින්කම් දෙකක් සිද්ධ වුණා. මේ ඇතලපුර පසළොස්වක් බොහෝ දවස. මේ ඇතලපුර පසළොස්වක් බොහෝ දවසේදී බුදුගුණ අපි ආවර්ජන කරනවා. කොහොම යන්නේ? දසසිල් ආදී සමාදන් වරක්ද? ධම්මස්රවණේ කරන, භෝවි පූජාදී කරත් වෙනවා. අනේක දාගමක පින්කම් වල යෙදෙනවා. ඒ හැමදාම අපේ సంతානයේ කරෙන්නේ මෙන්න මේ දෙන මාර්ගාංග වැඩෙන කුසල චිත්ත වීදි පාරම්පරාවන් එනිසා ලෝතුරා බුදුපසේ මුතුමහාරහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියේ බුදුසාමනේ පිළිවෙත්වන් අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අදිස්ථාන කරගන්න ඕනේ. ඒ අදිස්ථානයේ තුලින් අද මේ ඇසළ පොය දවස අපට උදා වුණේ ලෝතුරා සරුවක්යන් වහන්සේ ප්‍රසදාසක් ඕකදා ඒකාලෝක කරමින් දේශනා කළේ ඒ අනුත්තර සද්ධාර්ම දේශනාවෙන් අවුරුදු 1586 ක ප්‍රකාශය තමයි අද මේ ඇසළ පොය අප බුදාපත් වුණේ. මේවා ඇසළ පොයවල් 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දෙනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. මේ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි හැයක් පාසා විනාඩියක් සැත්තරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ගෞතම ලෝකෝත්තර මේ අභිමතාර්ථය මුදුන් පමුණවා ගැනීම උපනිශ්‍රේ වෙන මේ අපි ශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේක අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය බලය ධෛර්යයේ වීර්ය ආරක්ෂාව ආශිර්වාදය සතියේ සමාධියේ ඥානය ඡන්දයේ චිත්තේ වීර්ය විමර්ශාවද තව තවත් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ගන්න. අද මේ ධර්මානුශාසනයේ සලන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දවස පුර ප්‍රසසඟක් මින් පින්වත් සෑම දෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් දෙලව ආරෝග්‍ය සම්පත් ලබා සාම්පරාග ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් පමුණවාගෙන දෙලව ඥාගෙන සපිරිවැරින් පැතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී කරමු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයමී අරිය ධම්ම ස්වාමින්වන් වහන්සේ.